ಈಗ ಅವ್ರದ್ದು ಪಹಲು ಹಬ್ಬ ಪಹಲು ಬಸ್ಸಾಗಿ ಹೋಗಿ ನೀಟಿಂಡಿ ಬಾಯ್ ಟೀಚರ ಯಾರು ಮುಖದ ಕಿವಿ ಅದ ಮೈಂಡ್ ಕಾಮಿ ಕಿವಿ ನಮ್ಮ ಊಟ ಕಾದಾಗ ಪ್ರೇಮ ಬರ್ತದೆ ಪ್ರೇಮ ಬರ್ತದೆ ಬೇಕಿನ ಮೈಂಡ್ ಇನ್ನೂ ತಮ್ಮ ಕಿವಿಯಲ್ಲ ಇದೇ ಅಪ್ಪು ಬೇಕ ಮೇನ್ ಊಟ ಅಸಲ ಮಗದ ಮತ್ತೆ ನಮ್ಮ ಮಾಡಿದ್ರೆ ಊಟ ನನ್ನ ಆರು ವಯಸ್ಸಲ್ಲ ಕಿವಿಗ ಪ್ರೇಮ ಬರ್ತಾರೆ ಹೋದ ಇಲ್ವ ಬಿ ನಮಗೆ ಇವತ್ತಿಗೆ ಇದ್ರೆ ಇವು ಸಪತ್ತು ಎದ್ಗಲ್ಲ ಹೋಗತ್ತೆ ಬಿ ನಮಗೆ ಇವತ್ತಿಗೆ ಇವು ಸಪತ್ತು ಎದ್ಗಲ್ಲ ಪೊತ್ತೆ ಇದ್ದಾವೆ ಅನ್ನೋದು ಸಾಮಾನ್ಯ ඒක මේ ඒරෙන්න තමයි පෞද්ගලික ගැටලුවක් කරගන්න එපා. කවුවත් පීඩාවට පත් කරන්න නෙමෙයි අතර මේ වගේ පින්නයක් කරන්න තියෙන්නේ. මඩම් ඩ්‍රයිවිං රූම් එකේ ඉඳලා අපි ඉන්න කෝල් එකක් දුන්නාම නෙන්නේ. ඒත් ඔක එනකොට වෙනකොට යනකොටත් ලියන්න වේද පොතේ. විදුරු මහතුරුට එක ගැටලුවක් නැහැ ඒගොල්ලන්ගේ අතේ. ඒතරම් ඔය විදුරු මහතුරු කයිද නැන්නේ ඒගොල්ලන්ගේ කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට විවේකාධාරයක් අදලා තියෙන කිට තියෙන්නේ. ඒ නිසා යාළුවෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකයි බඩ බඩ කියන්නේ අනිත් කෙනා දැක්කම Yeah. ඒ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. අපි අද 10000කට ගත්ත සිකියුරිටි එකෙන් මම 10000කට ගත්තා. ඒත් නමුත් මේ ලයිබ්‍රේරියන් මේ කතා කිව්වේ නෑ මට. වෙන කෙනෙක් මට කතා කිව්වේ අර නිකන් මේ රිසෙප්ෂන් එකේ එක්කෙනෙක්. එහෙම ගැලුවා දින අපි ඔබතුමිය මේ මෙහෙම අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලියුමක් යවුවොත් මෙහෙම සඳහා සහයෝගය දෙන්න කියලා ඉතින් ඒගොල්ලෝ එක පොඩ්ඩක් ඒකට පුස්තකාලයට යොමු කරයිනේ ඒක. මං හිතන ඒකට මේ වෙලාව නෙමෙයි කියලා. ඒක අවශ්‍ය. එහෙම අවශ්‍යතාව ඔබතුමීට අවශ්‍ය නම් මං ඇවිල්ලා කතා කරන්න. ඔබතුමීට අවශ්‍ය නම් මං ඇවිල්ලා කතා කරන්න. ඒකවද දේවා හෝ විද්‍යාත්මක දේවා එන නිදාරීමේ දේශිකුම අවස්ථාවක්

මම මේ වෙනකොට මං ගාවට එමෙලා තියෙන සියලු දේවල් ඉවර කරලා තියෙනවා. ඊයේ හැන්දෑව වෙනකොට ඔක්කොම ඉවරයි. ඉතින් ඒක නිසා මට මං ගාවට එවන්න ඕනේ මේ මේ සියලුම දෙනා. අනික අනිත් එක තමයි දැන් මේ මේ ඇත්තම ජමින මහත්තය තියෙන නිසා මම දැන් මේ කතා කරන්නේ මේ මොකද ඡන්ද දැන් මේ ඡන්ද ටයිප් කරලා මේ දෙන එක ප්‍රමාදයක් වෙනවා. මොකද මේ මේ අති විශාල සංඛ්‍යාවක් ඡන්ද තියෙනවා. මේ වෙනකොට 170 ගානකට ගිහිල්ලා තියෙනවා ඡන්ද. ඔය මිනිස්සු ඔක්කොම මොක ටයිප් කරලා ඉල්ලනවා. සියලුම දෙනා එක්කෙනෙක්වත් ටයිප් කරලා නොඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ හැම එක්කෙනෙම මුසාවියේ ඉල්ලන ලේඛනයක් ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා ඒකට මොකක් හරි මේ කාර්යක්ෂම වැඩි පිළිවෙලක් හොදන්න වෙනවා. එහෙම නැතුව මට 6 වෙනිදා වෙනකොට මේ මේ සියල්ල සම්පූර්ණයෙන් ගෝ කරන්න බෑ. මම කොහොමත් බලන් ඉන්නේ පස්සේ දා මහන්දාවේ 3 වෙනකොට ඔය සියල්ල ඉවර කරන්න. මේක නිසා මට ඒ අනිත් තැන් වලින් ලැබෙන සහයෝගය ලැබෙන්න ඕනේ. දැන් ටැක්ස් වගේක් උත්තර කියලාද ඒක හරියටම කියන්න බෑ. මොකද මේ තනින් තනක් දීලා තියෙනවනේ. සාමාන්‍යයෙන් 50ක් 60ක් වෙන්නත් පුළුවන්. 50ක 60ක් අඩු ගානේ දවසකට දෙන්නේක්වත් දාන්න වෙනවා ඒක ටයිප් කරන්න. මේ මේ දෙන්නේක්වත් ටයිප් කරන්න දාන්න වෙනවා. නැතුව ඒක ඒක මෙව කරන්න බෑ. දැන් අද අපි ඡන්දකේ 3ක් අද දවසේ දෙන්න මෙව කරුවා. ඒක කරගන්න සෑහෙන වෙලාවක් ගියා. මොකද ටයිප් කරලා අවුරුදු 10ක් බලනවා කියන්නේ මේක සඳහන්න ඕනේ, සඳහන් ලිපිලා නැවත ඒක තහවුරු කරගන්න ඕනේ මේක නිවැරදිද කියලා උසාවියට ලේඛනයක් නිසා. ඒක නිසා ඒකට කවුරු හරි තව නොදාලා නිලධාරි දෙන්නව ඒ වෙලාවේ මේ දැන් මම නම් හිතන්නේ මේ මේ ලබන සතියේ දෙනකොට ඡන්ද කේස් ගන්න එක නවත්තන්න වෙනවා. දහයක් ඉන්නවා. එහෙම නැහැ. කම්පියුටර් එකක් හම්බුණා. හම්බෙලා තියෙනවා. හැබැයි ඒකේ ටයිප් කරන්න තියා ඒක තියාගන්නවත් ඉඩක් නැතුව තියෙන්නේ. කේස් හොයන එක තමයි කරන්නේ. කේස් හොයන එක තමයි කරන්නේ. ඒත් ඉඩ මදි. එතන තියෙන ඉඩ ප්‍රමාණය බොහොම අඩුයි. නෑ නෑ ප්‍රයෝජනයක් නැත්තේ. නෑ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ අය ඉන්න හින්දා මෙච්චර අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් ඒ හොයන ප්‍රමාණයම ආපහු ඊට පස්සේ ආයි පෙට්ටිය අරන් ආයි බලන්නත් එපායි. සැසඳීම් කරන්න ඕනේ. ඉඩ පාසුකම් ඉඩ මදි. නෑ තාම එහෙමම තියෙන හයි කරන්න ඉඩක් නෑ. හයි කරන්න තියා ඒ ළමයි 10 දෙනාටත් හරි අමාරුයි වැඩ කරන්න. බලමු මොනවා හරි කරන්න පුළුවන්. වාඩි වෙන්න පුටුවත් එක තිබ්බා. ඒ තියෙන ස්පේස් එක මදි. මැෂින් දෙකක ටයිප් කරනවා නම් එතනත් ගැටලුවක් වෙනවා. මොකද ආපහු කේස් එක අරගෙන ඉවරලා සැසඳීමක් කරනකොට කොයි එකේද කියලා හොයාගන්න වෙනවා. කේසේ කොයි මැෂින් එකේ තියෙන්නේ කියලා. එතකොට ඒකට මොකක් හරි පිළිමක් නෑ නෑ. කේස් දෙකක් කේස් එකක් අරගෙන ඉල්ල මැෂින් එකේ ගැව්වම ආපහු කේස් එක එන්නේ ආයි සති ගානකට පස්සේ. එතකොට හරියට දන්නේ නැහැ කොයි මැෂින් එකේ තියෙන. එමන වෙනම නම්බරෙන් ආවට මැෂින් එකේ කොයි මැෂින් එකේද ගහලා තියෙන්නේ හොයන්න බෑ. එතකොට වෙනම පොත් දෙකක්වත් අඩුම තරමේ දාලා බලන්න වෙනවා එහෙම. ඔක්කොම Thank you.